මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ ඔබේනෙ තුමා ළඟයි ප්‍රී චංචලයි වගේ ඔබේ හිත කොයිද පාවුනේ රෑ දුදුස් පෙයි ඔබේනෙ තුමා ළඟයි චලයි වගේ ඔබේ හිත කොයිද පාවුනේ අදහන්න බෑ කඳුලක්ද ආදරේ නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ සිත තාම දන්නේ නෑ මා ඇයිද පින් කළේ සඳ රාජිනී නුඹයි මගේ අද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ